ඊහතල දැක්ක අපේ රාජිත සේනාරත්නමතුමාගේ පුතා අපේ ජනාධිපතිතුමාට අභියෝගයක්. මේක දැක්කාම මට එකක් මතක්. මට මතක් වුණේ අපේ කොසල් රජුව දැකපු සීන්. සුදාන් කියන කොසල් රජු සීන 18ක්. එක හීනෙක එයා දැකලා තියෙනවා සිංහයෙක් පස්සේ නරියෙක් කෙලෝගෙන. සිංහයා දුවනවා නරියා පිටිපස්සෙන්. දැන් අපටත් ඒ වගේ හීන පේන. සිංහයෝ පස්සේ අපි දකින්නේ නරිය ලෝකෙට යනවා නෙවෙයි සිංහයෝ පස්සේ ඌරු පැටව ලෝකෙට යනවා. ඒ වගේ අවාසනාවන්ත තැනක අපි තියෙදි මේ වගේ ප්‍රකාශ කරන්න අද ඒ උදවිය ඉදිරිපත් කළා.